සංසාර සාරෝග විනීතනේ සං සන්නේත සාතං සුචිසාරදී සං සන්දේරකං සොන්න තනූපලාසං සංලාපදේසින් පනමේ බිසාසං සංසාබිගං කේවල මෝහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවිතං දාසෙ මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදන්සින් හත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාර වාසං සංවාර සංගං පනමේ රසාසං පංචමානි වික්ඛවේ සේක බලානි කතමානි පංච සන්ධා බලං හිරි බලං ඔත්තප්ප බලං විරිය බලං පඤ්ඤා බලන්ති ගෞරවණීය මහ සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි රිවර් සයිට් මරිනොවැලෙහි සම්බුදාලෝක බෝධි විහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන සීල සමාදන් වැඩසටහනටයි පින්තුන් මේ සහභාගී සිටින්නේ 2026 වර්ෂයේ අප්‍රේල් මාසයේ මක් පුන් බොහෝ දිනේ වෙනුවෙනුයි ඔබ මේ සීල සමාදන් වල ඉන්නේ. ඉතින් මේ අවස්ථාවේ ඔබ ධර්ම ශ්‍රවණය කරන මොහොත දහමහන අවස්ථාව උපරිම ලෙස අපේ හිත පවත්වා ගන්න අවස්ථාවක්. ධර්ම ශ්‍රවණය කරන්න පටන් ගත්තා කියලා කියන්න පින්තුනි ධර්මයේ පුහුණු කරන්නත් පටන් ගත්තා කියන කාරණේ. දැන් අපිට බොහෝ වෙලෙ හිතෙන්නේ ධර්මශාලාවේ ඉනකොට බණ අහනවා, ගෙදර ගිහිල්ලා හරි ආරණ්‍ය එකට ගිහිල්ලා හරි පුහුණු කරනවා කියලා නේ අපි හිතන්නේ නේද? නමුත් පින්තුනි එහෙම නෙවෙයි. බණ අහන්න වාඩි වෙච්ච ගමම තමයි පුහුණු කරන්නත් පටන් ගන්නෙ. ඒ සඳහා නිකම් බෑ අට්ටිකත්වා මනසිකත්වා ඕහිත සෝතෝ ධම්මසුනාති කියලා කියනවා. හොඳට සිහි කරමින් සිහිය නොනැතුව අවධානයෙන් බලහුවොත් තමයි ඒක භාවන පුහුණුවක් ධර්ම පුහුණුවක් වෙන්නේ. අන්නේම කරනවා නම් ඒක ධර්ම ශ්‍රවණයම විමුක්තායතනයක් වෙනවා. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවක් විමුක්තායතනයක්. ඒ වගේම යම්කිසි දේශකෙක් ධර්ම දේශනා කරනවා නම් ඒ දේශනා කරන දේශකයන් වහන්සේට ඒ දේශනාවත් විමුක්තායතනයක් වෙනවා. ඒ නිසා බණහන ඔබත් බණ කියන මමත් දෙපෙස්සම මේ ධර්මයේ පුහුණු කරන වෙලාව. ඒ සඳහා ඊටාම අවධානයෙන් තමන්ගේ ශරීරය ගැන අවධානයෙන් ඉන්න ඕන. ඊළඟට තමන්ගේ හිත ගැන අවධානයෙන් ඉන්නත් ඕන. එහෙම ඉන්නකොට තමයි මේ කියන දේ තමන්ට හොඳට ඇහෙන්නේ සහ තමන්ගේ හිතට යන්නේ. ඒ අතර විශේෂයෙන්ම මේ වෙලාවෙම මෛත්‍රියත් පුහුණු කරන්න ඕන අපි. සීල සත්ත්ව සෝපත්ත්වා කියන මෛත්‍රිය සිතවිල්ලත් පාදක කරගෙනම තමයි මේ කටයුත්ත අපි කරන්නට ඕන. එහෙම වුණොත් මේක අප දෙපිරිසටම යහපත වෙනවා. ඇයි අපි මෛත්‍රිය පාදක කරගෙන කරන්න ඕන කියලා කියන්නේ? ඔව්, ඒකාන්තයෙන් හිත සංසුන් වෙන්න. ඒ වගේම විශේෂයෙන් පිරිසක් එක්ක ඉන්නකොට ඊටාම සුළු දෙයකට අපේ හිත ඉක්මනට වෙනස් වෙනවා. කවුරු හරි කෙනෙක්ගේ අඩුපාඩුවක් වරදක් සිද්ධ වුණොත් අපේ හිත ඉක්මනටම ගැටෙනා වෙලාවේ. අන්න ඒ නිසා හැමදෙනාම සුවපත් වෙත්වා කියන මෛත්‍රිය ඇතුවමයි ඒක කරන්න ඕන. පින්නතුනේ අද අප ධර්ම දේශනා සඳහා තෝරාගත්තේ අංගුත්තර නිකායේ පංචක නිපාතේන සේක බල විත්තත කියන සූත්‍රය. සේක පුද්ගලයෙක්ගේ නැත්නම් ධර්මයේ හැසිරෙන කෙනෙක්ගේ ජීවිතයට බලය ශක්තිය ඇතිවන කාරණා පහක් ගැනයි අද අප සාකච්ඡා කරන්නේ. ශ්‍රද්ධාව, හිරි, ඔත්තප්ප, විරිය, පඤ්ඤා කියන කාරණා පහ. මේවට කියනවා බල ධර්ම කියලා. සේක බල කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ පුද්ගලයන් විවිධ විදිහේ වර්ගීකරණයට ලක් කළා තියෙනවා. ගිහි අය ඉන්නවා, පැවිදි අය ඉන්නවා. මේ වගේ එක එක ප්‍රභේද දක්වලා තියෙනවා. ඊට එක ප්‍රභේදයක් තමයි සියලුම මිනිසයන් කොටස් තුනකට දක්වලා තියෙනවා. කෘතඥන, සේක, අසේක කියලා. කෘතඥන කියන්නේ මාර්ගඵල නොලබපු අය. සේක කියලා කියන්නේ සෝතාපට්ටි මාර්ගයේ ඉඳලා අරහන්ත මාර්ගය දක්වා යන පුද්ගලයන් හත් දෙනා. සුවන් මාර්ගස්තය, සුවන් පලස්තකේන, සකදාගාමි මාර්ගස්තකේන, සකදාගාමි පලස්තකේන, අනාගාමි මාර්ගස්තකේන, අනාගාමි පලස්තකේන, අරහන්ත මාර්ගස්තකේන කියලා ඒ හත් දෙනාට කියනවා සේක කියලා. රහත් භාවයට පත් වෙච්ච කෙනාට කියනවා අසේක කියලා. මේ විදිහට පෘථග්ජන, සේක, අසේක කියලා වෙන් කිරීමක් තියෙනවා. ඒ වගේම පෘථග්ජන පුද්ගලොත් නැවත කොටසට බෙදලා තියෙනවා. සාමාන්‍ය පෘථග්ජන කෙනයි කල්යාණ පෘථග්ජන නැත්නම් කල්යාණ සීලවා කියලා කෙනෙක් ගැන කියනවා. පෘථග්ජන භූමියේ හිටියට එයා ධර්මය හොඳට අහලා ධර්මයේ ජීවිතය කරගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. ඒක නට කියනවා කල්යාණ පෘථග්ජන නැත්තම් කල්යාණ සීලවා කියලා. මෙන්න මේ අතුරෙන් විශේෂයෙන්ම සේක පුද්ගලයාගේ ළඟ තියෙන ලක්ෂණ ටිකක් තමයි මේ සාකච්ඡා කරලා තියෙන්නේ. හැබැයි මේ ගුණාංග සේක වෙන කලින් පෘථග්ජන භූමියෙන් ධම්ම අප පුහුණු කරන්න ආරම්භ කරනවා. ශ්‍රද්ධාව, හිරි, ඔත්තප්ප, වීරිය, ප්‍රඥාව කියන කාරණා පහ. මේවට කියනවා ධන කියලාත් කියනවා. සම්පත්‍ති කියලාත් කියනවා. ධනයක සහ සම්පත්‍තියක තියෙන ලක්ෂණය මොකක්ද? ඒ ධනයක සම්පතක ස්වභාවය තමයි ඒ දේ ගැන හිතනකොට තමන්ට සතුටක් ඇති වෙනවා. ඒ දේ දකින්නම ඕනේ. ඒ දේ අල්ලන්නම ඕනේ. ඒ දේ තමන්ට තියෙනවා කියලා හිතනකොට සතුටක් එනවා. දැන් බලන්න ඔබට හුඟා රන් ආභරණ හිම තියෙනවා නම් ඔබ ඒක නිතර බලන්නෙත් නැහැ අල්ලන්නෙත් නැහැ. හැබැයි තියෙන තැන දන්නවනේ. ඔව් ඒක හිතෙච්ච ගමන්ම සතුටක් නේද මන්ට? තමන්ගේ දෝ දරුවා. තමන්ට සතුටක් හිතනකොට. ඔබ ලබාගත් අධ්‍යාපනය උපාධි සහතික. ඇතැම්ට උපාධි සහතික දැන් ළඟවත් නැහැ. නමුත් ඔබ ඒ උපාධිය කළා, ඒ ලැබපු අත්දැකීම, ඒ සුදුසුකම ගැන හිතනකොට සතුටක් එනවා. මෙන්න මේක තමයි පින්නතුනේ ධනයක තියෙන ලක්ෂණය. ධනයක තියෙන ලක්ෂණය මොකන්ද? ඒ ගැන හිතනකොට තමන්ගේ හිතේ නිකන් පිරුණ බවක් තියෙනවා, සතුටක් තියෙනවා. ඒක තමයි සාමාන්‍ය ලෝකයේ තියෙන ධනේ ලක්ෂණය. හැබැයි ඒ සතුට ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්. වෙන කෙනෙකුට පැහැර ගන්නත් පුළුවන්. ඒක වෙනස් වෙන්නත් පුළුවන්. අඩුවල යන්නත් පුළුවන්. විතරක් නෙවෙයි. ඒ බාහිර වශයෙන් ගොඩනගා ගන්නා වූ සම්පත් ධනය අපි යම්කිසි දවසක සියල්ලක්ම අතහරින්න සිද්ධ වෙනවා. ඒක අපි ඉඳිද්දී ඒ ධනය සම්පූර්ණම අහිමි වෙනවා. ඔබ දන්නව සුනාමි වැනි අවස්ථාවකදී, භූමිකම්පා වැනි අවස්ථාවකදී, නායගී පවස්ථාවකදී මිනිසුන්ට වෙච්ච ඉරණම ඔබ දැකලා තියෙනවා. ඇතැම්ට ගේ දොර ඉඩම තිබ්බ තැනකත් බලගන්න බෑ. අපේ දැස ඉදිරිපිට දිම ඕනම වෙලාවක මෙව නැති වෙන්න පුළුවන්. එහෙම නැති වුණත් මේ දේවල් සියල්ලක් ඉදිරිපත් තියාගෙන ඉඳිද්දී අපට අවසාන වතාවට නේදක පියාගෙන සිද්ධ වෙනවා. මේ දෙකෙන් එහෙකට අපට මොහොන දෙන සිද්ධ වෙනව කවදා හරි. මේක පිනතර හිතලා තියන්න ඕන කලින්. ඒ අවස්ථාව ලඟ වුණාට පස්සේ හිත හදාගන්න බෑ මේක. මම හුඟක් දන් දීලා තියෙනවා, මං සීල් අරන් තියෙනවා, මට ඔකට මොන දෙන්න පුළුවන් කියලා අපි හිතනවනේ. පින්නතරෙම හිතුවට ඒක එච්චර සරල දෙයක් නෙවෙයි. ඒක කලින් විෂුවලයිස් කරලා තියන්නට ඕන. එක මොහොතෙන් තමම මේ ලෝකෙන් අයින් කරනවා. ඔක්කොම උදුරල ගන්න තමයි තියෙන දේවල් ටික. තමගේ ශරීරයත් තමන්ට අහිමි කරනවා. අන්න එවැනි මොහතක් තම තත්පර ගානකින් තමන්ගේ ඉදිරිපස ඇති වුණා තියෙනවා. බලන්න තමන් ඒකට මොන දින සූදානම්ද කියලා. මෙතෙක් කලක් තමන් සිල් ගත්තා. දන් දුන්නා. බණ ඇහුවා. භවනා කළා. මෙච්චර වසර ගානක් ජීවත් වුණා. දහම් පොත කතා අප්‍රමාණව කියවලා තියෙනවා. බලන්නේ ඒක රිසල්ට් එක තියෙද කියලා. එක මොහොතකින් මේ සියල්ලක්ම තමන්ට අහිමි වෙන තැනදී ඒකට මුහුණ දෙන සූදානමක් තියෙද කියලා. මේක නැත්තම් පිනොතනි අපි මේ දෙක කාල කරපු වැඩවල නිසි ප්‍රතිඵලයක් ලබාගෙන නැහැ. අපේ පින් පොතේ කොච්චර පින්කම් මාලාවක් තිබුණද කියන එක නෙවෙයි සාර්ථක පින්නතුනි. අපිට කියන්න පුළුවන් ලොකු ලිස්ට් එකක් කියන්න පුළුවන් මෙච්චර මෙච්චර මන් දේවල් ලෝකෙට කරලා තියෙ කියලා නේ. ඒකත් හොඳ දෙයක්. නමුත් එතන ඉන්නේ මේ රිසල්ට් එක බලන්නේ. ප්‍රතිඵලය බලන්නේ. කොතනින්ද බලන්නේ? මේ අත්හැරෙන මොහොතේදී තමන්ට ඒකට කොච්චර මුහුණ දෙන්න පුළුවන්ද කියන කාරණේ. ඒක නිකන් බෑ පින්නතුනි. ඒක කරන්න නම් ඊට වඩා ඉහළ තැනක තමන්ගේ හිත පිහිටුවා ගන්නට ඕන. නිකන් මේව අත්හරින කෝට අත්හරින්න බෑ. අත්හරින කියන කෙන තවත් අල්ල ගන්න එක වෙන්නේ. දරුවන්ට තියෙන ආසාව අත්හරින, ගෙදරට තියෙන ආසාව අත්හරින කියලා කිව්වොත් මොකද වෙන්නේ? තිබටත් වඩා ආසාව හට ගන්නවා. එහෙම කරන්න බෑ. ඒක කරන්න පුළුවන්කමක් තියෙන්නේ අප දැන් මේ හිත තියලා තියෙන තැනට වඩා ඉහළ තැනක අපේ හිත පිහිටවා ගන්නට ඕන. එහෙම පිහිටලා තියෙද කියලා අපි බලන්නේ කොහොමද? තමම බලන්න ධම්මා දාස කියන සංකල්පය දාලා දහම් කැඩපත දහම් කන්නාඩිය the mirror of ධම්ම ඔබේ ඉස්සරහට අරගෙන බලන්න. කොහොමද බලන්නේ? ඔබට දවසට වැඩිපුර හිතෙන්නේ මොකක් ගැනද? ඔබට දවසට වැඩිපුර කාලයක් සිහිපත් වෙන්නේ කවුරු ගැනද? ඕන්න තමන්ගේ ප්‍රැක්ටිස් එක බලන්න විදිය. ආමුතු රෙකමෙන්ඩේෂන් චරිත සාතික අවශ්‍ය නැහැ කාගෙන්වත්. පාන්සුකුලට ඇවිල්ලා හාමුදුරු මෙච්චර ගුණකතන කියන්න ඕන. අත් දවසේ දාන්නේ 3 මාස දාන්නේ මෙච්චර හාමුදුරු දාන්නට එන්න ඕන. ඒව මොනවාක්වත් අදාල නැහැ පින්නතු. ඒව සිදු වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. තමන් බලන්න තමන්ට දවසට වැඩිපුර කුමක් ගැනද සිහිපත් වෙන්නේ කියලා. ඔන්න තමන් මෙතෙක් කලක් දසවන් වලින් අහපු දේවල් වල ප්‍රතිඵලයේ රිසල්ට් එක බලන අවස්ථාව. ඔබම හිතලා බලන්න උත්තරයක් දෙන්න ඕනේ නැහැ. නිකන් ඉන්න වෙලාවක ලියලා බලන්න. කොලයක ලියලා බලන්න. දවසක තමන්ට වැඩිපුර මතක් වෙන කුමක් ගැනද කියලා. ඒ මතක් වෙන දේවල් අත්තරල යන දේවල්ද? වෙනස් වෙන දේවල්ද? බාහිර ලෝකයේ මත තියෙන දේවල්ද? අනාගතය අත්පත් කරගන්න දේවල්ද කියලා බලන්න. මරණයෙන් පස්සේ දේවල්ද කියලා බලන්න. මෙන්න මේ මතක් වන දේ ඒක වෙනස් නොවෙන දෙයක් නම්, ඒක වයසට යනකොට අඩු නොවෙන දෙයක් නම්, ඒක හෙට දවසේ නෙවෙයි මේ මොහොතේ ලැබෙන දෙයක් නම්, ඒක වෙනත් කෙනෙකුට උදුර ගන්න, පැහැර ගන්න බැරි නම්, මෙන්න මේකයි අපේ සාර්ථකත්වය කියලා කියන්නේ. අන්න එවැනි කාරණා ටිකක් තමයි මේ සීක බල විත්තක සූත්‍රයෙන් සඳහන් කරන්නේ. අර තමා පරිහරණය කරන දේවල් අතුරින් තමන්ගේ සිත ඉහළින්ම තියාගන්න ඕන කරුණු පහක් තමයි මේ කියන්නේ. ශ්‍රද්ධාව, හිරි, ඔත්තක්කර, විරිය, ප්‍රඥා. අපි කොයිතරම් දුරට ධර්මයෙන් ප්‍රයෝජන අරගෙන තියෙද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් කාරණය වෙන මේක. ඔබට දවසට වැඩිපුර හිතෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණයක් ගැනද, ධර්මයේ ගුණද, සංඝරත්නයේ ගුණද, අයහපත් දේවල් කරන්න තියෙන ලැජ්ජාව සහ බය කියන කාරණා දෙක, හිරියොත්තප්ප දෙකද, වීරිය, අකුසලයෙන් දුර වෙන්න කුසල් කරන්න ඕන කියන වීරියද, ප්‍රඥාවද කියන කාරණේ. මෙන්න මේ කරුණු පහ මතනම් තමන්ගේ දවසේ වැඩිපුර හඳන්නේ. දවසට වැඩිපුර තමන්ගේ හිත දුවන්නේ මෙන්න මේ කරුණුත් එක්කනම් ඔබ ධනවත් කෙනෙක්. ඒ ධනය බාහිර තියෙන ධනයක් නෙවෙයි, භෞතික දෙයක් නෙවෙයි. ඒ ධනය ඔබේ අභ්‍යන්තරයේ ඔබ ගොඩනගාගෙන තියෙන දෙයක්. ඒ ධනය අනාගතයේ දවසේ කෙන දෙයක්වත් නෙවෙයි. ඒ ධනය මේ මොහොතේ තමන්ට හිතන මොහොතම සතුටෙන්. ඒ ධනය ඒ සතුට වෙනත් කෙනෙකුට පැහැර ගන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. ඒ සතුට වයසට යනකොට අඩු වෙන දෙයක්වත් නෙවෙයි. අද අපි ඒ සතුට තියෙන්නේ බොහොම තරුණ කාලයේ, රූප සම්පත්‍ති ලස්සන කාලේ, නිරෝගී කාලේ, ඥාතීන් යහළු මිත්‍රාදීන් ඉන්න කාලේ තමයි අද අපට සතුට තියෙන්නේ. රැකිරක්ෂා කරන කාලේ වෙනත් අය තමන් යටතේ සේවය කරන කාලේ, පරිපාලකයන් වශයෙන් ඉන්න කාලේ, මෙන්න මේ කාලේ තමයි සතුට තියෙන්නේ. ඒව ටිකෙන් ටික අහිමි වෙනකොට, තමන්ගේ රූප සම්පත්තිය ටිකෙන් ටික වෙනස් වෙනකොට, තමන්ගේ හිටියේ ඥාති මිත්‍රාදීන් ටිකෙන් ටික දුරස් වෙනකොට, මේ යනකොට, රැකියාවෙන් විස්රාම යනකොට, අර සතුට ටිකෙන් ටික අඩු වෙලා යනවා සාමාන්‍ය ලෝකයේදී. නමුත් පින්නතුනි, මෙන්න මේ ලබා ගන්නා වූ ආධ්‍යාත්මික සතුට සද්ධා, හිරි, ඔත්තප්ප, විරිය, ප්‍රඥා කියන මෙන්න මේ කරුණුවලින් තියෙන සතුට අපි සැබෑ ලෙසම කළමනාකරණය කරනවා නම්, අඛණ්ඩව පවත්වා ගන්නවා නම්, මේන්ටේන් කරනවා නම්, අපේ සතුට එන්නෙම වැඩි වෙනවා. ඇතැම් විට අපි තරුණ කාලේ හිටියට වඩා සතුටක් ඇති වෙනවා වයසට යනකොට. හොඳට නිරෝගීව තමන් තනියෙන් ඇවිදින කාලයට වඩා සතුටක් ඇති වෙනවා හැරමිටියෙන්, වෝකර් එකෙන් රෝද කුටුවෙන් යන දවසට. ධර්මයේ පුහුණු කිරීමේ ප්‍රතිඵලය මේක පිනතුනි. ඔබ තනියම නිදහසේ ඇවිදින දවසට වඩා සතුටක් ඔබට ඇති වෙන්නට ඕන. ඔබ තනියම වෝකරකින් යන දවසක් වෙනවා. ඇතැම් විට රෝද කුටුවෙන් යන දවසක් වෙනවා. අද අපට හුඟා දේවල් වටිනා කියලා අපි හිතන් ඉන්නවා. දරුවෝ, වාහනය, ෆෝන් එක, ලැප්ටොප් එක, මේව හුඟාක් වටිනවා කියලා අපි හිතන් ඉන්නවනේ. පින්නතුන් මේ සියල්ලම වඩා අපට ජීවිතයේ වටිනාම දේ බවට පත් වෙන යම්සි අවස්ථාවක තමන්ගේ වෝකර එක. එහෙම දවසක් එනවා. රෝද පුටුව. තමන්ගේ වටිනාම සුඛෝපභෝගී වාහනයට වඩා, තමන්ගේ ඉතාම සුඛෝපභෝගී තට්ටු ගානක ගෙදරකට වඩා ඔබට වටින දවසක් එනවා අපට. අපේ වෝකර එක හැරමිටියේ ඇතැම රෝද පුටුව. අන්න එදාටත් පින්නතුනේ අප ආධ්‍යාත්මික වශයෙන් සතුටෙන් ඉන්න පුළුවන් ඉදියේ මාර්ගයයි මේ ධර්මය තුළ දේශනා කළ තියෙන්නේ. ශ්‍රද්ධාව. මොකද ශ්‍රද්ධාව කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන තියෙන විශ්වාසය. ධර්මය ගැන තියෙන විශ්වාසය. ඒ ධර්ම මාර්ගයේ ගමන් කරපු ආර්ය සංඝරත්නය ගැන තියෙන විශ්වාසය. ඇදහිම, පිළිගැනීම, ප්‍රසාදය. මේ ශ්‍රද්ධා කියන වචනය විවිධ තැන්වල භාවිත කරලා තියෙනවා. සමහර විට අපට හිතෙන මේක බුද්ධ රත්නේ ලෝකේ පහළ වුණාට පස්සේ ඇතිවෙච්ච දෙයක් කියලා නේ. එහෙම නෙවෙයි පින්නතුනි. භාග්‍යවතුන් වහන්සේ අරිය පරියසන සූත්‍ර වැනි සූත්‍රෙත් දේශනා කරනවා. පාලාර කාලාමට ශ්‍රද්ධාව තිබුණා, මට ශ්‍රද්ධාව තිබුණා. උද්දකරාම පුත්‍රට ශ්‍රද්ධාව තිබුණා, මට ශ්‍රද්ධාව තිබුණා කියලා. මොකද මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ? ශ්‍රද්ධාව කියලා කියන්නේ තමන් දැනට පුහුණු කරන දේ ගැන තියෙන විශ්වාසය. තමන් සතුට ඒම සඳහා තමන් දැනට විශ්වාසය තියලා තියෙන දේ. කෙටියම කියනවා නම් තමන් දවසට වැඩිපුර කරන දේ නෙවෙයි, තමන් දවසට වැඩිපුර හිතන්නේ කුමක් ගැනද කියන කාරණේ. ඔන්න තමන්ගේ ශ්‍රද්ධාව වලින් ස්ථානේ. මොකද්ද? තමන් දවසට වැඩිපුර හිතන්නේ කුමක් ගැනද? ඔන්න තමන්ගේ ශ්‍රද්ධාව තියෙන ස්ථානේ. තමන් වැඩිපුර හිතන්නේ කුමක් ගැනද? වැඩිපුර හිතන්නේ තමන්ට වැඩිපුර සතුට ලැබෙන කාරණේ. දැන් අපි කියමු ඔබට ලොකු ධනයක් තියෙනවා. ගෙදර මේ දවස්වල ලොකු රණ ආභරණ ටිකක් ගෙනල්ලා තියෙනවා. ඉතාම මිල අධික ප්‍රමාණයක් කිලෝ ගානක රත්තරන් ටිකක් තියෙනවා ඔබට දීලා. මේ දවස්වල අපි කියලා කියමු ඔබට දවසට වැඩිපුර හිතන්නේ මොකක් සම්බන්ධයෙන්ද? දන්නවනේ. ඔබ දැනට ඉහළම උපාධියක් කරමින් ඉන්නවා. දැන් අන්තිම හරිය දැන් මේ යන්නේ. ඔබට දවසට වැඩිපුර හිතෙන්නේ මොකක් සම්බන්ධයෙන්ද? අර ධනයටත් වඩා දෙම්ඩ උපාධිය ගැන. ඔබේ දරුවන් ඉහළම උපාධියක් සමත් වෙන ඕනෙ මෙන්න ඉන්නවා. දැන් උපාධි ප්‍රදාන වසරට කිට්ටුව සමාලාට. ඔබට වැඩිපුර හිතෙන්නේ ඒ දේ ගැන. ඔබේ ශරීරයේ ලොකු රෝගයක් තියෙනවා මේ දවස්වල. ඇතැම්ට මාරාන්තික රෝගයක්. ඩොක්ටර්ස්ලා කියලා තියෙනවා කා වැඩි දවසක් ජීවත් වෙන්නේ, කැමති දෙයක් කාලා කැමති විදියට ඉන්නේ කියලා නිදහස් කළම තියෙනවා. ඔබට වැඩිපුර හිතෙන්නේ අර රෝගෙගෙන. මෙන්න මේක තමයි මේ තමන්ගේ ඇදහිම, තමන්ගේ සිතීම බලන ස්ථානය. මෙන්න මේ තැන්වලින් මුදවල සැබෑ ලෙසම උපරිම කාලයක් තමන් සතුටමත් දිගු කාලයක් පවත්වා ගන්න ක්‍රමය තමයි බුදුදහම තුළ මෙන්න මේ ශ්‍රද්ධාවෙන් අපට පෙන්වලා දීලා තියෙන්නේ. අපේ ජීවිතයේ සතුට වැඩි වෙන්න නම්, ඒ සතුට සැබෑ සතුටක් කරගන්න නම්, තමන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක්. ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ මෙන්න මේ දේ. උන්වහන්සේ ධර්මය නමින් දේශනා කළේ ස්වාකාත වූ සම්දිට්ඨිකු මෙන්න මේ වගේ දෙයක්. අන්නේ ධර්ම වෙනුවෙන් තමන්ගේ මුළු සමස්ත ජීවිතෙම කැප කළා. ධර්මානුකූල ජීවිතයක් ගත කරන ආරස්නිංගික මාර්ගයේ තමන්ගේ ජීවිතය කරගත්තු ඒ ආර්ය උතුමන් ගැන හිතන මොහොත. බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන තුනම එකට ගොනු කරන්න පුළුවන් ධර්මයි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කියන්නේ ධර්මය, ධර්මය කියන්නේ ධර්මය, සංඝරත්නය කියන්නේ දහම පිළිපදින පිරිස. මෙන්න මේ ධර්මඥානය තමන්ට කොච්චර තියෙනවද? ඒ ධර්මය දේශනා කරපු ශාස්ත්‍රවේදයන් ගැන කොච්චර විශ්වාසයක් ගෞරවයක් ඔබට තියෙනවද? ඒ ධර්මයේ ඔස්සේ ගමන් කරන ඒ පුද්ගලයන් ගැන කොච්චර ගෞරවයක් විශ්වාසයක් ඔබට තියෙනවද? බලන් පිනුතුනි, ස්වාමීන් වහන්සේ කෙනෙක් ගත්තොත් තමන්ගේ ගෙදර තියෙන සියලුම දේවල්, බඩු මුට්ටු, ඥාති, ඇඳුම් පැනඳුම්, ඔක්කෝ මත්හරල බලන්න පැවිදි වෙන එක බලන් හිතන්නක. බලන්න ඔබේ දරුවකොට මේක කරන්න පුළුවන්ද කියල. ඔබට කරන්න පුළුවන්ද කියල බල. කරන්න ඒ පිනතුන සමට හිතන්නවත් බ්‍යාපටන. හිතුවත්ත තැමට කලන්ත ඇත්තෙන්න පුරු. පිනතුන එක දවස් හත් දෙකක් නෙමුළු ජීවිත කාලයක්ම මේ වෙනින් හැපවල ඉන්නම කියන එක. මේක සරල දෙයක් නෙමෙයි පින්නතුනි. සමහරට කියන්න පුළුවන් ওই පොඩි කාලේනේ මහණුනේ ඒ නිසා ඔක ඉතර අමාරු නෑ කියලා. නැත්තම් ඉතර ධනයක් තිබ්බේ නෑ නේද? ඒ කට්ටියට ඉතින් මානෙන්න පුළුවන්. ඉතින් අපට එහෙම බෑ. අපේ ලොකු ගෙදරක් තියෙනවා, අපේ වාහනේ තියෙනවා, වලව්ව, බංගලාව තියෙනවා. ඉතින් අපට එහෙම අමාරු වෙදී. එහෙම එකක් නෑ පින්නතුනි. යමෙකුට තමන් සතු නිවස මාලිගාවකි. යමෙකුට තමන් සතු නිවස මාලිගාවකි. එකක් තරණ කලේස නැපෙන්න. අන්න ඒ කැපවීම කලා විතරක් නෙවෙයි මුළු දහ ජීවිතයම දහම බවට පත් කරගත්තෝ. ඒ දහම වෙනුවෙන්ම සමස්ත ජීවිතයම කැප කළ යම්කිසි කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ උතුමන්ගේ ගුණය ගැන හිතනකොට තමන්ගේ හිතට ලොකු නිරාමිස සුඛයක් හටගන්නවා. මමේව බුද්ධෝ, මමේව ධම්මෝ, මමේව සංඝෝ. මොකද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ මගේ, ධර්මයේ මගේ, සංඝ රත්නයේ මගේ කියලා. මේ පින්නතුන් කොහොමද කියන්නේ? අපේ හාමුදුරුව, අපේ බුදු හාමුදුරුව කියලා කියන්නේ බොහොම ශ්‍රද්ධාවන්තය කියලා හිතන් ඉන්නේනේ. අපේ හාමුදුරුව කියලා කතා කරාම බොහොම ඉහළම දායකයෙක් කියලා අපි හිතන් ඉන්නේනේ. අපේ හාමුදුරුව කියලා පින්නතුනේ කොහෙවත් ධර්මයේ නැහැ. කොහොමද කියන්නේ? මගේ හාමුදුරුව, මමේව බුද්ධෝ, මමේව ධම්මෝ, මමේව සංඝෝ. මගේ බුදු හාමුදුරුව, මගේ ධර්මය, මගේ සංඝ රත්නය. ඒකෙන් හිතන්නේ පාමේ ආත්ම දෘෂ්ටියපත් කරගෙන මේ කෙලෙස් ඇති කරගන්න කතාවක් නෙවෙයි පින්නතුනේ. ඒ කියන්නේ ඊට වඩා ගැඹුරු කතාවක් මේ කියන්නේ. නිකන් සරලව ගන්න එපා මේව. මෙන්න මේත් එක තමන්ගේ ජීවිතේ ලොකු පිරුණු බවක් හට ගන්නවා. අපට යම්කිසි පුද්ගලයෙක් ගැන හිතනවා නම් අන්නේ හිතන පුද්ගලයන් අතුරින් උතුම්ම පුද්ගලයන් තමයි මේ හිතන්නේ. අපට හිතනකොට ලොකු සතුටක් ඇති වෙනවා නම් හිතේ. ඒ සතුට කවදාවත් අඩු නොවෙනවා නම් ඒ පුද්ගලයන් වෙනස් වුණාම මෙන්න මේ ගැනීම සතුට. දැනුත් අපි ඒ වගේ පුද්ගලයෝ ගැන හිතනවා නේද? වැඩිපුර කැමති අයගේ දුරකථන අංග තියාගෙන ඉන්නවා, පින්තූර රාමුකල ගෙදර තියාගෙන ඉන්නවා නේද? ඔබේ ඇතැමිට දුරකථනයේත් ඒ වගේ කැමති අයගේ පින්තූර දාලා තියෙනවා. මේ ඇතැමිට ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ගෙදර ඇතැමිට ඥාතීන් කියලා සමීපතමයි කියලා පින්තූර ගහන් ඉන්න අය කාලෙකදී ඒ පින්තූර අයින් කරනුනේ. අමනාප වුණාම එහෙම පින්තූරේ අයින් කරලා දාන්න. තමන්ගේ වෙන් වුණාම අර ඉස්සරහම තිබිච්ච පින්තූර නැති වෙනවා. ඊට පස්සේ ටිකෙන් ටික අයින් කරනවා. මොකද කටිය මහන්නේ තාම තරහවලා ඉන්නවද කියලා. පින්තුනි, මේ බුද්ධ ධර්ම සංඝ කියන තේරුවන අපට කවදාවත් එහෙම වෙන්නේ නැහැ. ඒක අපේ හදවතේ තියෙන පින්තූර. අපට ඕනම වෙලාවක ඒ ගැන සිහි කළ සතුටක් ඇති කරගන්න පුළුවන්. අපට තනිකමක් පහළුවක් නැහැ පින්තුනි. අපට දුකක්, සංවේගයක්, බය, හුදකලා බව ඇති වෙන හැම මොහොතකම අපිට මේ තේරුවන සිහි කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ භාවනා පින්නතුනි. සමත භාවනා, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සතුට දිනු වෙන භාවනා ක්‍රම, හිත සමාධිමත් කරන භාවනා ක්‍රම, මේක තමයි ශ්‍රද්ධාවේ ලක්ෂණය. මේ ශ්‍රද්ධාව ධනයක් වෙනතුනි. මේක බලධර්මයක්. මේක ශක්තියක්. මේක තමන්ගේ ජීවිතයේ තියෙන දුක් කම්කටොළු දුරු කරලා ශ්‍රද්ධාව දිනු වෙනවත් එක්කම තමන්ගේ හිතේ දුක කනගාටුව දුරු වෙලා සතුට වැඩි වෙනවා. ලස්සනට අපේ හිත තියාගන්න පුළුවන්. බුදුහාමුදුර ගැන හිතන මොහොත, ධර්මය ගැන හිතන මොහොත, සංඝරත්නය ගැන හිතන මොහොත. ශ්‍රද්ධාව පළවෙනි බල ධර්මය. දෙවනි කාරණය හිරි කියන කාරණය. අයහපත කරන තියෙන ලැජ්ජාව. moral shame. තමන්ගේ කයින් වචනින් සිතින් අයහපත කරන්න යනකොට ඒකට තියෙන ලැජ්ජාව. මං වගේ කෙනෙකුට මේ වගේ දෙයක් හොඳ නැහැ. දෙමාපියෝ ගැන හිතනකොට, ඔබේ තත්ත්වය ගැන හිතනකොට, ඔබේ අධ්‍යාපනය ගැන හිතනකොට ඔබට මේ වගේ දෙයක් ගැළපෙන්නේ නැහැ කියලා ඔබට ලැජ්ජාවක් හටගන්න යෝ කරන්නේ. කායිකව වැරද්දක් කරන්න ගියත්, වචනයක් කතා කරන්න ගියත් විතරක් නෙවෙයි වෙනතුනි, හිතට සිතුවිල්ලක් එනකොටත් තමයි බලනවා. මගේ හිතට රාගයක් ආව නේද? මගේ හිතට හවල් කෙනා ගැන ඊර්ෂ්‍යාවක් නේද? මෙන්න මේ දේවල් ගැන උනස් සැලකිලිම් ඉන්න පිනත. ධර්මයේ ගැඹුරට යන්නේ යන බාහිර දෙයට වඩා අපි අපේ හිත ගැන සැලකිලිමත් වෙන්න. හිරි කියන ගුණය. ඊට පස්සේ ඔත්තප්ප. අයහපත කරන්න තියෙන බිය. කයින් දෙයක් කරනකොට, වචනයක් කතා කරනකොට, සිතුවිල්ලක් හිතනකොට තමන් ඒ ගැන බියක් හටගන්නවා. අත්තමාද බිය. අපට තමන්ටම තමන් ගැන බියක් හටගන්නවා. මේ වගේ දේවල් හිතුනොත් මට, කළොත් මට අයහපතක් නේද කියලා බයක් හටගන්නවා. පරාදුවාන බය. අනිත් අය මේක දැනගත්තොත් අනිත් අයගේ මට දෝෂාරෝපණ එනව නේද කියලා තමන්ට බියක් හටගන්නවා. ඒ විතරක් නෙවෙයි දඬ බය. වරදක් කරලා හිටියොත් තමන්ට නීතියට අහු වෙනවා, තමන්ට දඬුවම් විඳින සිද්ධ වෙනවා කියන එක දන්නවා. දුගති බය. දුගතියට යන දේ ගැන බය වෙනවා. අත්වාද, අත්තානුවාද බය, පරානුවාද බය, දඬ බය, දුගති බය කියන මේ බය හට ගන්නවා. මෙන්න මේ කාරණා දෙක, හිරි ඔත්තප්ප කියන මේ කාරණා දෙක පින්නතුනි ලෝකපාලක ධර්ම විදිහට සැලකන්න. මේ කාරණා දෙක සීලයට පදනම් වන කාරණා දෙක. ඒ තරක් නෙවෙයි පින්නතුනි, අපේ හිතේ යම් කිසි කුසල දහමක් වැඩෙනවා නම් පිනක් කරන හැම වෙලාවෙම, කුසලයක් කරන හැම වෙලාවෙම මේ කාරණා දෙකත් යනවා. සද්ධා, සති, හිරි, ඔත්තප්ප. අපි යහපත් සිතුවිල්ලක් හිතන හැම මොහොතෙම මේ කරුණු හතරකට යනවා. සබ්බ කුසල කැසික කියලා මේවට කියන්නේ. සද්ධා, සති, හිරි, ඔත්තප්ප. අකුසලයක් කරනවා නම් අකුසලයේ කරන හැම වෙලාවෙම තියෙනවා මෝහ, අහිරික, අනොත්තප්ප, උද්දච්ච. මෝහය කියන මුලාව තියෙනවා, අහිරික කියන පව් කරන්න තියෙන ලැජ්ජාව නැහැ, අනොත්තප්ප පව් කරන්න තියෙන බිය නැහැ, උද්දච්ච. අර සතියට විරුද්ධ පැත්ත උද්දච්ච කියන්නේ. කුසල පැත්තේ සතිය තියෙනවා, අයහපත පැත්තේ උද්දච්චයේ සිතේ විසිරුණු බව තියෙනවා. මෝහ, අහිරික, අනොත්තප්ප, උද්දච්ච. දැන් මේ ටික හොඳට මතක තියාගන්න. සාදුකාරයක් දෙන්න බලන්න කවුරුත් හොඳට. අයියෙන් සාදුකාරයක් දෙන්න. වැදගත් කරුණක් මේ කිව්වේ. මුලින්නම් වැදගත් ඒවා තමයි කියන්නේ. මේක ඉතාම වැදගත්. කුසලයක් සිද්ධ වෙනවා නම් තමන්ගේ හිතේ ඒලාවේ තියෙන චෛතසික මොනවද? මොනවද? සද්ධා, සති, හිරි, ඔත්තප්ප. අකුසලයක් වෙනවා නම් ඒ වෙලාවේ හිතේ තියෙන මොනවද චෛතසික? මෝහ, අහිරික, අනුත්තප්ප උද්ධච්ච. ඔබ හොඳට මතක තියාගන්න. එතකොට මෙන්න මේ බලධර්ම වල මේ කාරණා සරල කාරණකින් පටන් ගන්නට පිනතුණි. සාමාන්‍ය ලෝකේ දඬබයෙන් පටන් ගන්න එක ඒක ඉතාම ගැඹුරට යනවා. මේක තමයි පංචශීලයට පදනම් වෙන්නේ. පංචශීල ආරක්ෂා කරන හැම වෙලාවෙම මේ ලක්ෂණ තියෙනවා. පිනතුණි පංචශීලයෙන් තමයි අපිව ආරක්ෂා කරලා තියෙන්නේ. බලන්න පිනොතනි ඔබේ අතින් මේ පහෙන් එකක් හරි ඉහළ මට්ටමේ කඩවුනොත් මොකද වෙන්නේ? ඔබට යන්න වෙන දේ ගැන දන්නව නිස්සහනේ. දැන් තියෙන පොඩි උළුගේ නෙවෙයි. ඔව් මහ උළු ගෙදර යන්න. පිනොතනි බලන්න අපි කොච්චර වාසනාවන්තද කියලානේ. මේ ජීවිතේ ආරක්ෂාව ලබා දීලා පරලෝ ජීවිතයේ සුගතිගාමි වෙන්න මේ පංචශීලයේ තියෙන පිනතුනි. ඊටාම ලස්සන කාරණා පහක් පිනතුනි. ඔබ ළඟින් මැසුරු කරන කෙනෙක් මේ පහ අනිවාර්යයෙන්ම රකින්නවා කියලා දැනගත්තොත් ඔබට යාගෙන කොච්චර ගෞරවයක් ආදරයක් හටගන්නද බලන්න. ඔබ කොච්චර විශ්වාසයේ තියලා ඉන්න කොච්චර ලස්සනට ඉන්න කොච්චර ධනවත්ව ඉන්න කොච්චර උගත්ව ඉන්න කෙනෙක් වුණත් මේ පහ කඩ වෙනවා නම් ඔබ යාට කැමතිද? කැමති නැහැ. ඔබේ ස්වාමි පුරුෂයාගේ භාර්යාවගේ දරුවන්ගේ දෙමව්පියන්ගේ ආදරය ගෞරවය විශ්වාසය දිනු කරන්න කැමති නම් මේ පහ උපරිම ආරක්ෂා කරන්න. මේ පහත් එක තමයි සම්පූර්ණ විශ්වාසය ගොඩනගන්නේ. ඔබ ගැන ලොකු විශ්වාසයක් හටගන්නවා. ඒ විශ්වාසය තමයි පිනතුනේ අපේ සමාජය ඉදිරියට යන්නේ. අපි හිතන ඕනෝන් අතරේ උගත්තන් තිබුණා රූප සම්පatti ලස්සනයි, කඩහඬ ලස්සනයි, ඒ වගේ මේ ජීවිතය යනවා කියලා. එහෙම යයි පිනතුනේ උපරිම මාසයක් කියයි. කෙනෙක් මුලදී හමු වෙලා සතිය දෙකක් මාසයක් යයි ওই ටිකෙන් රූප සම්පත්තියයි කටහඬටයි ධනයටයි මේ ටිකට යයි. ඊට පස්සේ යන්නේ පිනතුන් මේ ගුණයත් එක්ක. ඒ නිසා මේ ගුණවත් කමේ පදනම හිරියොත්තප්ප පාදක කරගත්තු ලෝක ධර්ම පාදක කරගත්තු මේ පංචශීල ආරක්ෂා කරන්න. ඒ පංචශීල විතරක් නෙවෙයි පිනතුන් මේක ගැඹුරට ගියාට පස්සේ කාරණයක් තියෙනවා අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවේ කියලා. ඊටාම සුළු වරදක් කරන්නත් බය වෙනවා. මේක අකුසලයක් නෙමෙයි පින්නතුනේ. බය කිව්වට අකුසල පැත්තට බය බර බයකුත් තියෙනවා. ඒක නෙමෙයි මේ වරදවා තේරුම් ගන්න එපා. අර අකුණක් ගියාම ඇති වෙන බය, යකෙක් දැක්කම ඇති වෙන බය, ඒක නෙමෙයි මේ. ඒක ද්වේෂයත් එක්ක යන එකක්. ඒක උද්දච්චයත් කියන එකක්. ඒක මේ කියන්නේ සතියත් එක්ක. මේ කියන්නේ ශ්‍රද්ධාවත් එක්ක. මේක ලෝකපාලක ධර්මයක්. බලන් පිනුතුනි තමන්ගේ අතින් අඩුපාඩුවක් වුණොත් විශේෂයෙන් මේ වගේ රටකිනකොට ඔබ දන්නවනේ. ඔබේ අතින් අඩුපාඩුවක් වුණොත් ඒවට නීතිය ක්‍රියාත්මක වෙන හැටි කොච්චරනම් කාලයක් යප වෙනවද? වාහනේ වේගය වැඩි වියදියත් එහෙමයි නේ. ඒක ක්ලියර් කරගන්න කොච්චර මහන්සි වෙනවද බලන්නේ. එච්චර දුකින්න ඕනේ නැහැ පින්නතුන්. ටිකක් වේලාසනින් ගමන පටන් ගන්න. සාමාන්‍ය වටපිට බල බල සතුනේ යන්න. කලබලයක් නැහැ නේ. පරිසරය හරි ලස්සනයි. දෙපැත්තේ මල් ගස්, හේම ගස්වල තියෙන ඔබට පේන්නේ වගා කියලා තියෙන. එනකොට බලන්න. ඔබ ඉතින් ඉස්සරහා වාහනේ ඉස්සරහා කරගෙන බලන්න වේගෙන් යනවා. ඉතින් අර ගස් කොළන් මල් බලාගෙන ඉන්නවානේ අපි දිහා බලන්නවත් නැහැ මේ යන එක්කෙන කියලා. ඒ වන් දිහා බලන්නේ පිනුතුනි දෙපැත්ත බල බල සතුටෙන් එන්නේ. පිනුතුනි මේ හිරියොත්තප්ප කියන කාරණා දෙක මෙතනින් ගිහිල්ලා ගැඹුරට යනකොට පිනුතුනි මේ තමන්ගේ හිතට රූපයක් මැවෙන වෙලාවේදී තමන් අවිද්‍යාසහගතව ඉන්න වෙලාවේදී බියවීම දක්වාම මේ කියන්නේ. බයට පට්ටාන ඥානය කියලා මේකට කියන්නේ. තමන්ට යමක් මතක් වෙනකොට ඒක මතක් වෙන්නේ අවිද්‍යා සහගතවද ප්‍රඥාවෙන්ද කියලා බලන මට්ටමට මෙනවා. ඒ කොහොමද? තමන්ට යමක් මතක් වෙනකොට රූපයක් එක්කනම් මතක් වෙන්නේ. ඒ රූපේ මේ වෙලාවේ බාහිර කොතන හෝ තැනක තියෙන රූපයක් මට මතක් වෙන්නේ කියලා හිතුවොත් මොකද වෙන්නේ? ඒ තමන් අවිද්‍යාවෙන් ඉන්නේ. ඒ තමන් භව තණ්හාවෙන් ඉන්නේ. අවිද්‍යාව සහ භව තණ්හාව කියන දෙක එකතු වුණොත් මොකද්ද? අනිත්‍ය රසාටික ඔක්කොම හම්බ වෙනවා. ජරා මරණ ව්‍යාධි ඔක්කොම ටිකත් එක්කයි. අන්න ඒ දුක් වලින් නිදහස් වෙන්න නම් තමන් හිත කොයිතරම් රැක ගන්න ඕනද පින්නතුනි. මේකෙන් කියන්නේ රූපයක් නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. රූපයක් ඇහැට පතිත වෙන වර්තමාන මොහොතේ නමුත් ඒක අපි තේරුම් ගන්න නිතරම රූපේ වැහෙච්ච තැනක, රූපේ නිරුද්ධ වෙච්ච නැති වෙලා ගිහිපු තැනක අපි මනෝවිඥාණය තේරුම් ගන්න අවස්ථාවක් මේක. මම ඔබට බන කියනවා කියලා කිව්වට මගේ ඇහැට මේ රූපේ පතිත උනාට මම බන කියනවා කියලා මා දේශනා කරනකොට මම බන කියන්නේ මගේම හිතට. බාහිර ලෝකේ නිරුද්ධ වෙච්ච තැනක මම මාත් එකම ගන්න ගනුදෙනුවක් මේක පිනත. මේක රිසල්ට් එක ඔබට ලැබෙනව නැත්තේ නේ. නමුත් යථාර්ථයේ මේක. එතකොට මේ හිරියොත් අප දෙක සීක පුද්ගලයාට ආරසංග මාර්ගයට ගැඹුරින් බැසගත්ු කෙනාට මෙන්න මේ මට්ටමට හොගේ හිරියොත් අප දෙක දිනු වෙනවා. යමක් මතක් වෙනකොට රූපයක් එක්කනම් මතක් වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඒ රූපය කොතන හෝ තැනක තියෙනවා කියන හැඟීමක් අපේ තියෙනවා. ඒ රූපය අත්හැරෙන දවසට, වෙනස් වෙන දවසට ඒ දුක් ටික එහෙම අපට බාර ගන්න වෙනවා. ඒකෙන් රූපයක් නැහැ කියලා කියන්නේ නැහැ පින්නතුන් වරදවා තේරුම් ගන්න එපා. රූපය නිර්මාණය වෙනවා ඇහැට පතිතෙන මේ වර්තමාන මොහොතේ. ඒක පෙරපසුන විහටගෙන එතරම් නිරුද්ධ වෙලා යනවා. අපි හිතන් ඉන්නේ මේව කලින් තියෙනවා කියලා. කලින් ලෝකේ කොහෙද තියෙන දෙයක් මං මේ වෙලාවෙ අත්විඳිනවා කියලා හිතන්නේ. නමුත් පින්නතුනේ ඇස කන නාස ආදී ආයතන, රූප ආදී අරමුණු, චක්කු විඤ්ඤාණ ආදී විඤ්ඤාණ මේ සියලක්ම අවුත්වා සම්බුතං උත්තාන නබවිසති. පෙරණොති බිහට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. කලින් රෙඩිමේඩ් ඒවා නෑ පින්නතුනේ. අපි මේ මොහොතේ නිර්මාණය කළ දෙන දේවල් තියෙනවා. සරල දෙයක් ගන්න. ලුණු. ඔබට ලුණු මතක් වෙනවනේ. ලුණු කැට මතක් වෙනවනේ නේ. ලුණු කුඩු හරි මතක් වෙනවනේ. දැන් මේ ලුණු කියන දේ ලුණු රසය කියන එක පින්නතුනි. අපි හිතන් ඉන්නේ බාහිර තියෙන දෙයක් මං ලුණු ටිකක් දාගත්තා මං රසය ගත්ත කියලා නේ. ලුණු කියන දේ ලුණු රසය කියන එක පින්නතුනි පේනවද? ලුණු කැට පේනවා වර්ණ රූපය හැට. නමුත් ලුණු වල තියෙන පටවි ගතිය අල්ලන්න පුළුවන්, දියර ගතිය යම් සිරි එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. නමුත් ලුණු කියන එක පින්නතුනි මේ මොහොතේ දිවේදී නිර්මාණය කරගන්න දෙයක්. ඒක බලන්න පුළුවන් දෙයක් නෙවෙයි, ඒක අනිදස්සන දෙයක්. අනිදස්සන සප්පටික දෙයක්. රසය විතරක් නෙවෙයි පින්නතුනි, ඇසත් අනිදස්සන සප්පටික දෙයක්. ඇස පේන්නේත් නැහැ, කන පේන්නේත් නැහැ, නාසය, දිව, ශරීරය මේ කිසිම දෙයක් පේන්නේ නැහැ. පේන්නේ වර්ණ රූපේ විතරයි. ශබ්දය පේන්නේත් නැහැ, ගන්ධය පේන්නේත් නැහැ, රසය පේන්නේත් නැහැ, පොට්ටබ්බේ පේන්නේත් නැහැ. සතර මහා භූත රූපම් පිනුතුනේ පේන්නේ ඇත්තටම. ඒ ඔක්කොම මනසට නැඹුරු වෙන දේවල්. ඒ වැහැට පේන දේවල් නෙවෙයි. පඨවි, රස්ණය, ඒව අපට කායිකව පොට්ටබ්බ විදිහට ස්පර්ශ කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ දේ වරදවා තීරු නොගන්න මට්ටමටම මේ හිරියොත් අප දෙක දිනු වෙන්නට ඕන. මේක තමයි සේක පුද්ගලයාගේ තියෙන ලක්ෂණ. ඔහු වැහැට රූපයක් දැකලා ප්‍රිය බවක් අප්‍රිය බවක් හටගත්ත නම් ඔහුට තමගෙන් ලැජ්ජාවක් බියක් හටගන්නවා. ඉන්ද්‍රිය බාන සූත්‍රය මේක ලස්සනට පැහැදිලි කරනවා. සේක පුද්ගලයාට ඇහැට රූපයක් දැකලා ප්‍රිය බවක් අප්‍රිය බවක් හටගත්තා නම් ਉਹ තමන්ටම තමන්ට දොස් කියා ගන්නවා. ඇයි ඒ? ඒ ප්‍රිය හෝ අප්‍රිය බව ඇති උනේ බාහිරින් නෙවෙයි පින්නතන. අපේ සංඥාවට අපේ පර්සෙප්ෂන් එක අනුව එක සිද්ධ වෙනවා. අපි බාහිරට ඇඟිල්ල දික් කරාට බාහිර නෙවෙයි ගැටලුව තියෙන අපේ අභ්‍යන්තරේ. අපි හිතන විදිහ. මෙන්න මේක තේරුම් ගත්ත මොහොතේම අර ප්‍රිය අප්‍රිය බවෙන් දුර වෙලා හිත උපේක්ෂාවේ පිහිටනවා. දැන් අපි කතා කරා ශ්‍රද්ධාව, හිරි, ඔත්තප්ප, ඊළඟට විරිය. විරිය කියලා කියන්නේ අකුසලයෙන් මිදෙන්නටත් කුසලය දිනු කරගන්නටත් තියෙන උත්සාහය. විරිය හැම මොහොතෙම මෙන්න මේ විරියත් එකයි. මෙන්න මේත් එක පිනතුනි විශේෂයෙන්ම තමන්ගේ වචනය ඉතාම ප්‍රබල විදියට වෙනස්කමකට භාජනය වෙනවා. මේ ටික දිනු වෙන වෙන්න අපේ ළඟ දිනු වෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි ධම්මේ වාකතා අරියෝ වතුනේ බව. කතා කරන නම් ධර්මික දෙයක් නැත්තම් නිහඬ වෙන්න. මෙන්න මේක තමයි තමන්ට දහම වැඩෙනවද කියලා තමන් තුලින්ම බලන කියන ලක්ෂණය. නිතරම අපි බලන්නේ කතා කළා තමයි සතුටු වෙන උත්සාහ කරන්නේ. තොරතුරු වහලා තමන් ගැන තොරතුරු කියලා මේකෙන් තමයි අපි සතුට ලබන්න උත්සාහ කරන්නේ නේ. නමුත් පිනතුනි මෙන්න මේ බල ධර්ම බවට පත් වෙනකොට අපි සතුටු වෙන්නේ ධර්මයත් එක්ක. අපි සතුටු වෙන්නේ නිහඬ බවත් එක්ක. ලෝකේ තියෙන ලස්සනම මියුසික් එක තමයි පිනතුනි නිහඬ බව. තමන් උගන්නන දරුවන්ට තමන්ගේ දරුවන්ට සින්දු අහන්න හෝ සින්දු කියන්න පුරුදු කරනට වඩා පිනතුනි නිහඬ වෙන්න පුරුදු කරන්න. නිහඬ බවට පුරුදු කරන්න. තමන්ගේ දරුවන් ව්‍යායාම, සර්කස්, ජිම්නාස්ටික්, ඩාන්සින් ඒවත් පුරුදු කරන්න. ඊට වඩා වටිනව මොකද්ද? එක ඉරියව්වක නිශ්චලව කොච්චර වෙලාවක් දරුවට ඉන්න පුළුවන්ද? ඔන්න දරුවෝ ගැති කර ගන්න ඕන ස්කිල්ස්. එකක් නිහඬ බවත් එක්ක තියෙන අවධානය ටෙන්ෂන් එක. අද ලෝකයේ අධ්‍යාපනඥයන් බලන්නේ වැඩිපුර කෙනෙකුට කොච්චර යමකට අවධානය තියාගන්න පුළුවන් කියන කාලය. ඒ වගේම ධර්මයට ආවට පස්සේ කොයිතරම් වැඩි කාලයක් නිහඬව සහ එක ඉරියව්වක තමන්ට ඉන්න පුළුවන්ද කියන කාරණය. විශේෂයෙන් පිනතුන වර්තමානයේ මේක ඉතාම අමාරුයි අලුත් පරපුරට. ඒකට ඔබත් වගේ කියන්න ඕන. දරුවා ළඟදී ඔබ බලන්න ඔබට කොච්චර නිශ්චල වෙලාවක් ඉන්න පුළුවන්ද කියලා. ඒක ඉරියව්වක. ඔබ ඉන්නකොට දරුවාත් එහෙම පුරුදු වෙනවා. අර භාවනා අත්පොතක ලස්සන පින්තූරයක් තිබ්බා. එක් කැලෑවක කෙනෙක් ඉඳගෙන භාවනා කරන ගහක් යට. ඊනකොට වඳුරෙක් එනවා එතන. ගහ යට වෙල එක එක සද්ද කරන මෙයාට. මෙයා පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ. ඇස්සේ එතනම ගහේ වැටිච්ච පළතුරු ගෙඩියක් තියෙනවා. ඒකත් ලං කළා මෙයාට පෙන්නනවා. පෙන්වුවට බලන්නෙත් නැහැ. ඊට පස්සේ නහයටත් ලං කරනවා. ඒත් මෙයා ගානක්වත් නැහැ. ඊට පස්සේ ඇඟටත් අත තියලා බලන මේ වඳුරා. මොකක් කරන්නේ අයියා? වඳුරියට පස්සේ මොකද කරන්නේ? රාත්‍රියේ තියෙන පළතුරු ගෙඩියත් අයින් කළා. එයාත් අර භාවනා කරනවා කිහිම වාඩි වෙලා ඉන්නවා. වඳුර එහෙම එනවා නම් පින්නතනි ඔබේ දරුවා කොහොමද ඉඳී දේන? ඔබ මේකට කැමති කෙනෙක් කියලා දරුවට හඟවන්න ඕන. ඒක පින්නතුන ඔබ දරුවට ડોක්ටරේට් එකක් අරන් දුන්නට වඩා වටිනවා. මොකද මේ ડોක්ටරේට් ගත්තු අය අන්තිමට රවුම් ගහලා ඉන්නේ කොහටද? අවුරුදු 55 60 70 ගිහිලා රවුම ගහලා කොහෙද එන්නේ? ඔබ අහලා ඇති ඒබ්‍රහම් මාස්ලෝ කියලා අධ්‍යාපනඥයෙක් හිටියා. කෙනෙක් ගිහිලම පරමාර්ථයේ ගෝල් එක මොකද්ද? self actualization කියලා. ડોක්ටරේට් එකක් නෙමෙයි ඩබල් ડોක්ටරේට් ගත්තු කට්ටිය රවුම ගහලා ආයෙ නෙමෙතෙන්ට. එක ඉරියව්වක එක අරමුණක හිත හුඟ කාලයක් තියාගන්න. නමුත් ඒගොල්ලන් හේදී අපි කුඩා කාලේ පටන්ම අපේ සැදැහැවත් අම්මලා අපේ දරුවන්ට මේක පුරුදු කරන්න ඕන. අර සාමාන්‍ය ධර්මයේ දන්නේ නැති ලෝකයේ මිනිස්සු රවුම් ගහලා අවුරුදු 50ක් 60ක් 70ක් ගත කළ එන රවුම එනකොට ඔබේ දරුවට කලින්ම මේක පුරුදු වෙලා තියෙනවා. සතුට ලබන මාවතිය ප්‍රධාන ස්ථානයක් වෙනතුනි මේක. දරුවට ඇත්තටම ආදරේ නම් මේව කරන්න ඕන. හැබැයි තින් දරුවට කරන්න කලින් ඔබ ඔබට මේක ප්‍රැක්ටිස් කරලා රිසල්ට් එක දැනෙන්න ඕන ඔබට ඒකයි. නැත්තම් ඉතින් ඔබ විතරක් කියලා සීල් අරගෙන බනහලියා ඉතින් දරුවෝ කමන්නේ හොඳට ඉගෙන ගන්න ඕනනේ. පිට රට යන්න ඕනනේ කියලා එහෙම හිතාගෙන ඉන්නේ. ඔබ කොච්චර මනහලා කොච්චර තීරුම් ගත්තද කියන එක අපි තීරුම් ගන්නේ කොහොමද? අනේ මට හාඳුර හොඳට තීරුණා මම හොඳට ප්‍රැක්ටිස් කරනවා කියලා සමහර අය කියනවා. පින්නතින අපි ඒක ඇත්තටම බලන්නේ කොහොමද? ඔබ ඔබේ දරුවන්ට ළඟම ඥාතීන්ට මේ දහම දෙන්න ඔබ කොච්චර උත්සාහ කරනවද? ඔන්න ඕකෙන් තමයි අපි බලන්නේ. අරව කිව්වට අපි පිළිගන්නේ නැහැ. අපි දන්නේ ඔය නිකන් කියන්නේ. කියයි ඉතින් අනේ හඳුනේ බෑනේ දරුවෝ ඉතින් අමාරු වෙන එහෙම කියලා කියයි ඉතින්. නමුත් කිනුතර ඔබ මොලින්නම් හරියට ආවනම් දරුවගෙත් මේ වෙනස වෙලා තියෙනට ඕනේ. ඉතින් අවුරුදු 30 40 ගිහලා පටන් ගන්න නම් බෑ ඉතින් මේක. පොඩි කාලේ ඉඳන් ඉතින් එන්නත් ඕන මේ. ඊළඟ කාරණේ පඤ්ඤා සම්පත්තිය. ඉද බික්ඛවේ අරිය ශාවකෝ පඤ්ඤවා හෝති උද්‍යබ්බේ ගාමිනී පඤ්ඤාය සමන්නාගතෝ හෝති නිබ්බේධික පඤ්ඤාය සම්මා දුක්ඛකේ ගාමිනිය සැබෑ ලෙසම දුකෙන් නිදහස් වන්නට හේතු වන මෙන්න මේ ආර්ය ප්‍රඥාව ලබා ගැනීම. ඔබ කියයි මේක ඉතින් අපි කිහි ගෙතර වැඩ කරනවා ඉතින් අපි රැකරක්ෂා කරනවා අපට මේක අමාරුයි කියලානේ. පින්නතින ඔබ ව්‍යංගපජ්ජ සූත්‍රය කියවලා බලන්න. දීඝජාන කෝලිය බුදුරජාන් වහන්සේ වෙත එනවා ස්වාමීනි අපි ගිහි ගියේ සාමි බහරයවන් සමග සම්බාධක සහිත ජීවත් වෙන අපි රන් ආභරණ සුවඳ විලවුන් දරන අය කසීසලු දරන අය අපි කාර්යබහුල ජීවිතයක් ගත කරන අය අපි අපේ ජීවිතයේ සාර්ථක වෙන මොකක් හරි දෙයක් කියන කෙනෙක් කිව්වා. මෙලොව ජීවිතය සාර්ථක වෙන්නත් පරලොව ජීවිතය සාර්ථක වෙන්නත් අපට යමක් දේශනා කරන්න කියලා කවුද මේ සඳහන් කරන්නේ? ව්‍යංගපඤ්ඤ. මෙහෙම බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලපු වෙලාවේදී උන්වහන්සේ උත්තාන සම්පදා ආරක සම්පදායෙන් පටන් අරගෙන අවසන් කළේ කොහෙන්ද? සද්ධා සම්පදා, සීල සම්පදා, චාර සම්පදා අවසන් කොහෙටද ආවේ? ප්‍රඥා සම්පදා පිට. මේ සේක පුද්ගලිට කියපු කාරණේම තමයි බුදුරජාණන් වහන්සේ දා ඒ වචන වලින්ම පඤ්ඤා සම්පදා විස්තර කළේ. ඉද බෙක්කවේ අරිය ශාවකෝ පඤ්ඤවා හෝති උද්‍යබ්බේ ගාමිනී පඤ්ඤාය සමන්නාගතෝ අරියා නිබ්බේධික පඤ්ඤාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනී පටිපදාය. මේ වචන ටිකමයි පින්නතුනි ව්‍යගපජ්ජ සූත්‍රයේ දේශනා කළේ. කියවලා බලන්න ව්‍යගපජ්ජ සූත්‍රය. රහත් වෙන්න කෙනාට දේශනා කරපු අනුශාසනයමයි, සේක වෙන්න සඳහන් කරපු සූත්‍රයමයි, කාරණියම තමයි, ප්‍රඥාවම තමයි එදා බුදුරජාණන් වහන්සේ ව්‍යගපජ්ජට දේශනා කළේ. ඇයි පින්නතුනි ඒකට හේතුව මේ බුද්ධෝත්පාද කාලයක මනුස්ස ලෝකයේ කෙනෙක් ඉපදෙන්නේ නිකන් සරල දෙයකට නෙවෙයි. මේක පිනකට විතරක් ඉපදෙන තැනක් නෙවෙයි පින්නතුනි. මෙවැනි කාලයක අපි ඉපදෙන්නේ ලොකු ප්‍රාර්ථනාවකින්. මේ බුදුරජාණන් වහන්සේගේ සැබෑ දහම් පණිවිඩය මා දේශවන්වලින් අහනවා කියන ඒ සංසාරගත ප්‍රාර්ථනාවට තමයි මේ අවස්ථාව අපි ලබාගෙන තියෙන්නේ. ඒක ලැබුවට පස්සේ ආයෙ මෙනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමගමෝ කී කී ආයිනේකේ තේරුමක් නැහැ පින්නතුනි. ලැබිලා තියෙන්නේ මේ. ආයෙ අරගාතවම කී කී ආයෙ ඊළඟ ආත්ම භාවවලදී මේක ප්‍රාර්ථනා කරනවා නම් කොච්චර අවසනාවක්ද පින්නතුනි. ඒ ගාතාවක් කියන කමන්නේ. නමුත් ඒ ගාතාව මුළු සංසාරය පුරාම කියලා රිසයිට් කරලා ලැබිච්ච මොහොතේ ආයෙ අපි ඒ ගාතාවම කියනවා නම් මොකද පින්නතුනි තේරුම? ආයි කල්පගානකින් ආයි කල්යاني මිතුර හම්බුනොත් ආයි අර ගාතම් කියයි. එහෙම වෙන්න බෑ පින්නතුනි. මේ ප්‍රඥාව ලබන්නේ ඉහළම අවස්ථාව මේ ලැබිලා තියෙන්නේ. මේක වයස ගැටලුවක් නෙවෙයි. මේක ඔබට දෙසවන් ඇහෙනවා නම්, කන් දෙක ඇහෙනවා නම්, මේක තේරුම් ගන්න පුළුවන් නම් ඔබට ඒ පින තියෙනවා, ඔබට ඒ හැකියාව තියෙනවා, ඔබට ඒ ස්කිල් එක තියෙනවා, ඔබට ඒ වීරිය තියෙනවා කරන්න පුළුවන්. මෙන්න මේ මොකද පින්නතුනි මේ අනිත්‍යතාවය කියලා කියන්නේ හැම මොහොතෙම අස්කන්නාසාදී ඉන්ද්‍රිය රූපාදී අරමුණු රූප වේදනාදී ස්කන්ධ පංචකය හේතු ඇති කල්ලි හට ගන්නවා හේතු නිරෝධයෙන් හැම මොහොතෙම නිරුද්ධ වෙලා යනවා. විතරක් නෙවෙයි මේ රූපය හටගෙන නිරුද්ධ වෙලා අපට විශේෂයෙන්ම රූපයක් මතක් වෙන වෙලාව කියන්නේ රූපය වර්තමානයේ තියෙන මොහොත නෙවෙයි පින්නතුනි. රූපය සම්පූර්ණයෙන්ම ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච මොහොතක මේ මනෝවිඤ්ඤාණය ගන්න අවස්ථාව කියන එක. මේක අපි තේරුම් ගන්නට ඕන. මේක තේරුම් ගත්තොත් පින්නතුනි තමා ධර්ම මාර්ගයේ ලොකු දුරක් ගිහිව කෙනෙක් වෙනවා. ඔබ බලන්න දවසකට අරමුණු කීයක් ඔබට මෙහෙම මෙනෙහි කරන්න පුළුවන්ද කියලා. අතීතයේ නිරුද්ධ වෙච්ච විතරක් නෙවෙයි පින්නතුනි මේ මොහොතේ ඔබේ ඇස් දෙකට ඉදිරි පිට පේන රූපය මේ මොහොතේ ඔබේ කන් දෙකට මේ ඇහැලා ඔබ තේරුම් ගන්න ශබ්දයක් ඔබ තේරුම් ගන්න මොහොත කියලා කියන්නේ ඒ වර්ණ රූපය ඒ ශබ්ද රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච මොහොතක මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනවිඥාන අවස්ථාව. මෙන්න මේ උදේ වැය සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියලා මෙන්න මේක සීකරන මොහොත පිනුතුනේ ප්‍රඥාව කියලා කියන්නේ. මේ ප්‍රඥාවෙන් ඉන්න මොහොතේ අපේ අර සද්ධා හිරි ඔත්තප්ප විරිය පඤ්ඤා කියන මේ බල ධර්ම මේ සීක ධර්ම වැඩෙනවා. ඒ සීක ධර්ම තවත් බල ධර්ම වල බවට පත් වෙලා සද්ධා විරිය සති සමාධි පඤ්ඤා දක්වා දින වෙනවා. ඊට පස්සේ ආයි බල ධර්ම බවට ඒවත්පත් වෙනවා. ආයි ඒක සති ධම්ම විචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන බොජ්ජංග ධර්ම බවටත්පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ඔක්කොම ගිහලා එක ලයින් එකකට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කාරණා ටික එක ලස්සනට පෙළියට ඉහළ මට්ටමට එනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියලා. පින්නතුනි මෙන්න මේත් එක්කම මේ කරුණ මෙනෙහිමත් එක්කම අපේ ජීවිතයේ අර ධාන අංග අඛණ්ඩව වැඩෙන්න පටන් ගන්නවා. මේ චින්තනයත් එක්ක විතක්ක විචාර පීති සුඛ ඒකාගතා කියන මෙන්න මේ ධානාංග උපචාර මට්ටමේ ඉඳන් අරපණා මට්ටම ඔස්සේ මාර්ගඵල ලැබීම දක්වාම ටිකෙන් ටික දිනනවා. අපට නිතරම මේ කුසල අරමුණක් එක තමයි හිතින් හිතේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝරත්නය ගැන, තමන්ගේ සීලය ගැන, තමන් දන් දීපු දෙයක් ගැන, ආනාපාන සතිය, මෛත්‍රිය මෙන්න තමන්ගේ හිතේ මේවත් එක තමයි වැඩ කරන්නේ. හිතෙන් කතා කරන්නේ මේ දේවල්. වෙන දේවල් කතා කරන්න හිතෙන් අවස්ථාවක් නැහැ දැන්. ඇයි සතුට තියෙන්නේ මේත් එක්ක? වෙන කෙනෙක් තවද්දියා ගැන කතා කර කර තමන්ට විස්තරයක් කියන වෙලාවෙ දුනත් එතෙන් මේට තමන් හිතේ වැඩ කරන්න මේ ටික ධර්මයන්. එහෙම ගිහිල්ලා පින්නතුන අවසානයේ හේනවත් නවතින පොතනද හැම මොහොතෙම සමුදේ ධම්මානුපස්සී විහෙති වය ධම්මානුපස්සී විහෙති මේ ස්කන්ධ පංචකය හටගන්නවා නිරුද්ධ වෙනවා හටගන්නවා නිරුද්ධ වෙනවා මේක තන ආසනසෙන් බලන්න තියෙනවා මේ බලනවත් එක්කම යත් පටවේ චාපෝච තේජෝ වායන ගාදති හිත අර බාහිර අරමුණු වල විශේෂයෙන් සතර මහා භූත රූපලින් නිදහස් වෙනවා සතර මහා භූත රූපවල හිත බැස ගන්නෑ බැස ගත්තොත් දන්නම බැස ගත කියන්නේ ජරා මරණ ස්පර්ශ කරා කියලා ඒ විතරක් නෙවෙයි යත්ත නාමං ච රූපං ච සේසං උපරුජ්ජති නාම රූප දෙකේම නිරෝධි හො සාක්ෂාත් කරගන්න මෙන්න මේක තමයි සේක බල සංකීර්ත සූත්‍රයේ සාරාංශය සද්ධා හිරි ඔත්තප්ප විරිය පඤ්ඤා කියන කාරණා පහ පිනතනි සේක බල සංකීර්ත සූත්‍රය ඔව් සංකීර්ත කියලා සූත්‍රයක් තියෙනවා විකීත කියලා තියෙනවා දෙකක්ම තියෙනවා සේක බල විකීත සූත්‍රය මේක සේක බල විකීත අංගුත්තර නිකායේ පංචක නිපාතයෙන් ප්‍රශ්න හැම කොටියට තම අහන්න අපරාන්තේ සුත්ත සහ ඡාග බල කොහොමද මේ සම්බන්ධ? ඔව් ඒවා සම්පතා විදිහට කියන්නේ ඒවා. සුත සහ ඡාග. ඔව් සුත සහ ඡාග කියන එක සම්පති විදිහට කියන්නේ. හැබැයි ඒකත් අපිට බලයක් විදිහට ගන්න පුළුවන්. දැන් සුත කියන්නේ ධර්මඥානයනේ. තමන් විශේෂයෙන් ආරස්තික මාර්ගයේ හේතුඵල ධහම චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන ඒ ධර්මඥානයත් තමන්ට බලයක් විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒවම තමයි බොජ්ජංග බවටත් පත් වෙන්නේ. මොකද ධම්මවිචේ සම්බොජ්ජංගයේදී ධම්මවිචේ දක්වාම දිනු වෙනවා මේ සුතමේ ඥානය කියන එක. ධම්මවිචේ සම්බොජ්ජංගය කියන්නේ නිතරම ධර්ම කරුණු මෙනෙහි කරමින් ඉන්න අවස්ථාව. දැන් දැනගත්ත විතරක් නෙවෙයි ඒ දැනගත්තු දේත් එක්කම ජීවත් වෙන එක මේ. අපි කොච්චර දැනගෙන හිටියත් ඒක සිහි නොකරනවා නම් ඇත්තටම ඒක ධනයක් වෙන්නේ නැහැ. දැන් පුස්තකාලයක පොතක් තිබ්බට පුස්තකාලේ නියම රාක්කියේ නැතුව වෙන තැනකට නම් තියෙන්නේ මිස්ප්ලේස් වෙලා නම් සැලකන්නේ පොත පුස්තකාලේ නැහැ කියලා. ඒ නිසා කොච්චර ධර්මඥානය තිබුණත් තමන් ඒක සිහි නොකරනවා නම් ඇත්තට මේක සුරතමේ ධනයක් වෙන්නේ නැහැ. ධනයක් වෙන්නේ කොච්චර එක තමන් ජීවිතයට සම්බන්ධ කරගන්නවද කියන කාරණේ. ඡාග කියන එකත් එහෙමයි. ඡාග කියන එක දන් දෙන වෙලාව විතරක් නෙමෙයි පින්නතුනි. ඒ දේලා පුළුවන් තරම් ඒක ඡාගානුපස්සනාව දක්වාම යන්නට ඕන. ඒකත් එක්ක අර ධානාංග වැඩෙන්නට ඕන. විතක්ක, විචාර, තීති, සුඛ ඒකත් එක්කහ කියලා අපේ කුමක් කලක් පින්නතුනි අපේ ධහම තුල ඉන්නවා කියලා බලන සංකේතය තමයි මෙන්න මේ ධානාංගත් එක්ක සමගාමීව යන්නට ඕන. කුමක් කලක්? දානයක් දුන්නත්, සිල් රැක්කත්, සමත භාවනාවක් කළත්, විපස්සනා වැඩුවත් ඒ කුමක් කළත් මෙන්න මේ විතක්ක විචාර තීති සුඛ ඒකාගතා කියන මේ කරුණුත් එක්ක සමගාමීව යන්නට ඕන. එහෙම ගියොතින් ඒ හැම කාරණයක්ම එක අතකින් සම්පත්තියක් වෙනවා, අනිත් අතින් ධනයක් වෙනවා, අනිත් අතින් එක බලයකුත් වෙනවා. අවසානයේදී ඒක මාර්ගාංගයක් බවට පත් වෙනවා. මාර්ග ඥාන අවස්ථාවේ. චිත්තද ඍජුද ආහාරජ කියන රූපත් පටිආපතේජ වාය කියන රූපත් සම්බන්ධ කරලා කොහොමද දර්ශන කරන්නේ? ඔව් විදර්ශනාව ඇත්තටම දැන් ඒකෙදී මුලදී අපි සමතෙන් තමයි පටන් ගන්න ඒවා. දැන් ධාතු මනසිකාරය ගත්ත මුලදී සමත භාවනාවක් විදිහට ගන්න. ඒකෙන් මුලදී කරන්නේ නිවරණ යටපත් කරන එක. ඊට පස්සේ විදර්ශනාව කියලා කියන්නේ ඒක හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා බලන එක. ආහාර සමුදය රූප සමුදයෝ ආහාර නිරෝධ රූප නිරෝධ කියලා බලන එක. මේ පඨවි ආපෝ ආදී රූප නැත්නම් කර්මජ ආදී රූප හටගත්තු හේතු දිහා බලනවා. ඒව අවිද්‍යාව, තෘෂ්ණාව, අතීත කර්ම ශක්තියෙන් නිබ්බති ලක්ෂණ නොදැනීම ආදී මේ හේතු නිසා මේව හට ගන්නවා. හේතු නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා කියලා බලනවා. අන්නේ බලන එක තමයි විදර්ශනාව කියලා කියන්නේ. ඒක බලන්න බලන්න ඒ තුල අපේ හිත පිහිටන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. ඒ අඩුනා කියන්නේ කාටින් අපි සතර ආහාර වලින් අපේ හිත නිදහස් වෙනවා. කබලින් කාර ආහාරය ආදී ආහාර වලින් හිත නිදහස් වෙනවා. කබලින් කාර ආහාරය, පස් ආහාරය, විඥාන ආහාරය අවසානයේදී මනෝ සංචේතන ආහාරයෙන් හිත නිදහස් කරන මට්ටමට යනවා. එනිසා මේ කරන හැම දෙයකම අවසාන ප්‍රතිඵලය තමයි සතර ආහාරයට තියෙන ඇලීම, ඒ මත අපි යැපීම, ඩිපෙන්ඩ් වීම නැති කිරීම. ඒකට තියෙන මාර්ගය තමයි ආරසණික මාර්ගය. හොඳයි අපි ඉන්න තුනේ අපට ලැබෙලා තියෙන කාලය අවසන්. ඊළඟ වැඩසටහන අපි තව විනාඩි 10කින් 12කින් විතර පටන් ගන්නවා. හොඳයි අපි ඉන්න තුනේ මේ අහපු කරුණු නැවත නැවතත් මෙනෙහි කළා. ඉදිරියේදී නැවත මේ වහන ලැබුණොත් අහලා තමන්ගේ ධර්මඥානෙ දිනු කරගන්න. මේ ලබාගත් උතුම් අවස්ථාව මේ සම්බුද්ධ ශාසනය උතුම් මිනිස් ජීවිතයේ විතරක් නෙවෙයි මේ යහපත් වටා පිටාව ලැබිච්ච මොහොත. අද දවසේ මෙහෙම අපි හොඳට හිටියට හෙට දවසේ මේක සම්පූර්ණ වෙනස් වෙන්න පුළුවන් පිනතුන. එවැනි තත්ත්වයක් මත අපි මේ ඉන්නේ. හැම පැත්තෙම ලෝකය වෙනස් වෙනවා. උද්දමනය වැඩි වෙනවා. පරිසරයේ දේශගුණික විපර්යාස වෙනවා. ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනවා. මේ හැමදේම පිනතුනි අපට අවශ්‍ය දායක මට්ටමට යන්නේ. එනිසා හැමදාම හිතන අද දවසේ තමයි මගේ ජීවිතේ වටිනාම දවස කියලා. ඒ දවසේ උපරිම ධර්මයේ පුහුණු කරන්න උත්සාහ කරන්න. සනාව ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. මේ රැස් කරගත් උතුම් පින අප නමින් මියගිය ඥාතීන්ට අනුමෝදන්ව ඒ අනුශාසනින් සුවපත්ව උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රතුමෙන් මේ හැම දිනටම අපි සාදු කාර්යයන් දීලා පුණ්‍ය ආනුමෝදනා කරමු. සාදු සාදු සාදු. මේ උතුම් කුසලිය බලයෙන් ඔබ හැම දිනටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය සැලසී මේ උතුම් ශාසනය තුළදීම ධර්මාබෝධය සිද කරන්නට මේ කුසලයක් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛම් භයං පන්තාච නිබ්භයං සෝකම් පන්තාච නිස්සෝකම් හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා දියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා